බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ තේ සංඝං සරණං ගච්ඡාමි තත්ථේයං තේ බුද්ධං සරණං ගච්ඡාමි සතියං තේ ධම්මං සරණං ගච්ඡාමි සතියං තේ සංඝං සරණං ගච්ඡාමි ආනාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරානීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා සන්තුන්ති පරමං ධනං විසාස පරමාඥාති නිබ්බානං පරමං සුඛංති සදහවත් වාසනාවන්ත පින්තුනි මෙම ආයතනයේ සේවය කරන මේ සැදැහවත් හැම දෙනාම හෙටට එළඹෙන වෙසක් පුණ පොහෝ දිනේ නිමිති කරගෙන ඉතාම අනුස්මරණීය පින්කමක් සිදු කරන්ටයි බලාපොරොත්තු වන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගෞරවයෙන් ආරාධනා කරලා උන්වහන්සේ වඩමවාගෙන ඇවිදිලා බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩයට මේ අස්සන් සවන් දෙන්නට බලාපොරොත්තු වන අවස්ථාව. පින්නතුනේ මේ අවුරුද්ද වෙසක් පොහොය වෙනත් අවුරුද්දකට වඩා අපට විශේෂත්වයක් දරනවා. 2600 සම්බුද්ධත්ව ජයන්තියයි අප මේ සමරන්නේ. බුද්ධ ජයන්තියයි සම්බුද්ධත්ව ජයන්තිය කියන්නේ දෙකක්. සම්බුද්ධත්ව ජයන්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච දවස් ඉඳලා අවුරුදු ගාන. දැන් මේ ලබන වෙසක් පොහොයට සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2600ක් සම්පූර්ණ වෙනවා. මෙන්න මේ නිමිති කරගෙන අපේ රටේ ප්‍රධාන වශයෙන් උත් ඒ වගේම ථේරවාදී බෞද්ධ ලෝකයේ විශේෂයෙන් උත් ඒ වගේම ලෝකයෙහි බුද්ධියට ගරු කරන සියලුම ජනතාවත් එළ ගැසිලා මේ සම්බුද්ධත්ව ජයන්තිය ඉතාම ඕනෑකමින් සමරන අවස්ථාව. ඉතින් අපත් සැදැහැවත් පිරිසක් හැටියට විශේෂයෙන්ම බුද්ධිමත් පිරිසක් හැටියට මේ ඉතාම වැදගත් අවස්ථාව සමරනවා. එහෙම සැමරිය යුතු අවස්ථා කිහිපයක් තියෙනවා. ඒ ප්‍රධානම කරුණ තමයි අපේ ජීවිතවලදී මෙවැනි සම්බුද්ධත්ව ජයන්තියක් අපට ලැබෙන ජීවිතේක අවස්ථාවක් විතරයි. අනිත් කාරණේ තමයි එහෙම සමරන්නත් අපි මනුෂ්‍යයන් වෙන්නට ඕන. මනුෂ්‍යයන් වෙන එක ඉතාම දුර්ලභ දෙයක්. ඒ දුර්ලභ මනුස්සාත්ම භාවය ලැබුවා අපි අපේ ජීවිතවල එකවරක් පමණක් සමරන්නට පුළුවන් අවස්ථාවක්. එතනම එකවතාවක්වත් සමරන්න සහභාගී නොවන අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙවැනි දුර්ලභ අවස්ථාවක් අප මේ සමරන්නේ. බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා අපි පින්කම් කරන අවස්ථාවකදී අපි බොහෝ විට අපේ ක්‍රියාවලිය තමයි නොයෙක් විදිහේ සැරසිලි දක්වලා ආමිස පූජාවෙන් බුදුහාමුදුර පුදන්නටයි අපි බොහෝ විට උත්සාහ කරන්නේ. ඒක හොඳ දෙයක්. අපි දන්නවා අපි කුඩා කාලේ මුලම අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපි පැහැදුනේ ඒ වගේ පුද පූජාවන් දැකලා. කුඩා කාලේ අපි වෙසක් පොඩු දැල්ලුවා. ඒ වගේම කොළ සෙල් පහන් දැල්ලුවා. නොයෙක් විදිහේ සැරසිලි අපි කළා. කුඩා කාලේ අපි බුදුරජාණන් වහන්සේ සැමරුවා. ඒ වගේම අපි ටික ටික වෘදකත්වයට පත් වෙනකොටත් අපි ඒ සැරසිලි කරනවා. නමුත් වෙනුතුනි වඩාත්ම බුද්ධිමත් පිරිසක් හැටියට අප තේරුම් ගත යුතු ප්‍රධානම දේ තමයි මේ ලෝකෙ මෙතෙක් පහළ වෙච්ච විශිෂ්ටතම බුද්ධිමතාගේ දර්ශනය මොකද්ද කියලා තේරුම් ගැනීම. මේක තමයි අපේ ප්‍රධාන කාර්යභාරයේ යුත්තේ. අද වෙනුතුනි බෞද්ධයන් විතරක් නෙවෙයි ලෝකේ හැම විශ්වවිද්‍යාලයකම පහේ බෞද්ධ දර්ශනය උගන්වනවා. ඒ වගේම වෙනත් ආගමික පූජකවරු පුහුණු කරනකොට බුදුදහම උගන්වනවා. දැන් ලංකාවේ විශේෂයෙන් කතෝලික පූජකවරු පුහුණු කරන ස්ථානවල බුදුදහම සම්පූර්ණ පාහේ උගන්වනවා. මහායානෙ උගන්වනවා. අභිධර්මයේ උගන්වනවා විතරක් නෙවෙයි බෞද්ධ භාවනාත් උගන්වනවා. ඒ නිසා බෞද්ධයන් වන අපි කොතෙක් නම් බුදුදහම ප්‍රගුණ කරන්න ඕනද කියන එක මේ කරුණ වලින් අපට ප්‍රකටවන්නට ඕන. මොකද අන්‍යාගමික අය බුදුදහමේ තියෙන වැදගත්කම පිළිබඳව දැන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මුල් කාලේ නැවත ඉපදීම බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැහැ. අද තියෙන තුනේ බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයනොත් නැවත ඉපදීම කියන එක පිළිඅරගෙන තියෙන්නේ. එනිසා මෙන්න මේ කරුණ මතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකද්ද කියන කරුණ අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි. ඒකට ආදම්බේදයක් නැහැ. අප බුද්ධිමත් නම් ලෝකෙ මෙතෙක් පහළ වෙච්ච විශිෂ්ටතම බුද්ධිමතාගේ දර්ශනය මොකද්ද කියන එක අපි හොඳින් තේරුම් ගත යුතුයි. අපි ජීවත් වෙන කාලේ නොඑක් දර්ශන, නොඑක් භාෂා, නොඑක් විද්‍යාව උගන්වන්න ඉගෙන ගන්න අපි ජීවිතේ වැඩිපුර කාලයක් කැප කරනවා. මේ කැප කරන කාලය අතුරින් බුදුදහම ඉගෙන ගන්න කරන කැපවීම විශේෂ කැපවීමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා ලෝකයේ බුදුවරයෙක් අවශ්‍යයි. ලෝකයේ බුදුවරයෙක්ගේ දර්ශනයක් අවශ්‍යයි. ලෝකයට ශාස්ත්‍රවරයෙක් අවශ්‍යයි කියන කාරණේ. පින්නතුනි ලෝකයට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. ලෝකයට බුදුවරයෙක්ගේ දර්ශනයක් අවශ්‍යතාවයෙහි කරුණු දෙකක් තියෙනවා. මේ තැන සමිහිතෙන මොකක් කියලාද? අපට දහමක් සැබෑ දහමක් විමුක්තිගාමී දහමක් අවශ්‍ය වෙන ප්‍රධාන අවශ්‍යතා දෙකක් තියෙනවා. කුමක් නිසාද අපට එවැනි දර්ශනයක් අවශ්‍ය වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකයට ශාස්ත්‍රවරයෙක්ගේ දහමක් අවශ්‍ය වෙන හේතු වන කාරණා දෙකක් තියෙනවා. මොකද මේ කාරණා දෙක ප්‍රධාන කාරණා දෙක. ඒ කාරණා දෙකෙන් පළවෙනි කාරණය තමයි මහලු වීම, ජරාවටපත් වීම. අපි කැමති වුණත් නොවුණත් අපි කුමන වැඩේ කරමින් හිටියත් හඬමින් හිටියත් සිනහසෙමින් හිටියත් අපේ ජීවිතේ නිරතුරුවම අපේ වයසට යාම කරා ළඟා වෙමින් ඉන්නේ. අපි විවිධ උත්සාහයන් විවිධ ප්‍රයත්නයන් දරලා සමාජයට අපි පෙන්නුම් කරන්න උත්සාහ කරනවා තමයි වයසට යන්නේ කියලා. නමුත් වෙන තුනේම උත්සාහ කළත් නොකළත් ගතවන මොහොතක් පාසා වේගයෙන් අපි ජරාව කරාමේ ළඟා වෙමින් ඉන්නේ. ලෝකයේ බුදුවරයෙකුගේ දහමක් අවශ්‍ය වෙන පළවෙනි හේතුව මේකයි. මහලු වීම. දෙවෙනි කාරණය තමයි දැන් එක කාරණයක් මාතුව මහලු වීම කියලා. එහෙනම් මේ තුන තුන කියන්නේ දෙවෙනි කාරණය මොකද්ද කියලා? වැරදුනට කමන්නේ හිතලා කියන්න බලන්න. සින්නතනි ලෝකයේ බුදුවරයෙකුගේ දහමක් අවශ්‍ය වෙන දෙවෙනි කරුණ තමයි නැවත ඉපදීම. කෙනෙකුට හිතන්න පුළුවන් මැරෙන නිසාය දහමක් ඕනි කියලා. සින්නතනි බුදුදහම ඊට වඩා ගැඹුරු දහමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්ම යෝන වෙන්නේ මැරෙන නිසා නෙවෙයි. මරණයෙන් මගේ ජීවිත කෙලවර වෙනවා නම් ගැටලුවක් නැහැ. දහමක් අවශ්‍ය වන්නේ මැරෙන නිසා නෙවෙයි. මැරිලා නැවත උපදින නිසා. මෙන්න මේක පිනුතුන අපි තාම මනුවෙන් අවබෝධ කරගත්ත කාරණා දෙකක්. ඒ නිසා අපේ ජීවිත අපියට තියෙන ප්‍රධාන අභියෝග දෙකක් මේක අපට අනාගතේ මුහුණ පාන්න සිදුවන. බුදුරජාණන් වහන්සේ සර්වඥාණි ලැබීම සමගම සම්මා සම්බුද්ධත්වයට පත්වීම සමගම උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. ඥානයන් රසක් ලැබුණා. ඒ ඥානයන් අතරින් ප්‍රධාන ඥානයක් තමයි චතුූපපාත ඥානය. චුති උත්පත්ති පිළිබඳව ඥානය. මේ ලෝකේ ජීවත් වෙන සත්‍යයන් එක භවයකින් චුත වීම සහ නැවත භවයක ප්‍රතිසන්දි ලැබීම පිළිබඳව ඥානය පහළ වුණා. හරියට සමීපයේ නිවස් දෙකක් තියෙනවා නම් එක නිවසකින් නික්මලා තවත් නිවසකට නික්මෙන කෙනෙක් ඒ නිවස් දෙක අතර මැද සිටින ඇස් දෙක පෙනෙන කෙනෙකුට හොඳින් පෙනෙනා වගේ බුදුරජාණන් වහන්සේට පෙනී ගියා එක භවයකින් දන තවත් භවයකට සත්‍යයන් පිළිසඳ ගන්න ආකාරය ප්‍රතිසන්දි ලැබන ආකාරය පිළිබඳ අවබෝධයක් ලැබුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අවබෝධයක් ලැබීම සමගම බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ සත්‍යයන් ගැන ලොකු අනුකම්පාවක් සංවේගයක් හටගත්තායි කියලා. ලොකු අනුකම්පාවක් සංවේගයක් හටගත්තායි කියලා. ඇයි සින්නතර මේ අනුකම්පාවක් සංවේගයක් හටගන්න හේතුව? ඇයි හේතුනේ? මැරෙන නිසාද? මැරෙන වෙලාවේ විඳින දුක නිසාද? ඒ කිසිවත් නිසා නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේට සංවේගය හටගත්තේ මේ සුගතියේ ඉඳලා මරණයට පත්වන බොහෝ දෙනෙක් නැවත ඉපදෙන්නේ කොහෙද? ඕ සුගතිය අහිමි කරගෙන ඉපදෙන්නේ. බොහෝ දෙනාට සුගතිය අහිමි වෙනවා. මිනිස් ආත්ම භාවය අහිමි වෙනවා. මෙන්න මේකෙනයි සංවේගය හටගත්තේ. අපේ ඇතැම්මට ජීවත් වෙන කාලේ හුඟක් ඉගෙන කියාගන්නවා. හුඟක් උපාධි සමත් වෙනවා. මහා උගතුන් විද්වතුන් හැටියට සමාජයේ ජීවත් වෙනවා. ඉහළ රැකියා කරනවා. බොහොම ගෞරවාන්විත විදිහට ඇතැම්මට ජීවිත අවසන් ගමන යනවා. ජීවිත අවසාන මොහොතෙහි රැස්වෙන බොහෝ දෙනා අප ගැන ගුණකථන කරනවා. නමුත් වෙනතුනේ ඒ ගුණකථන කළත් ගුණකථන කරලා එහෙම එන අය බොහෝ දෙනෙක් හත් දවස් යනකොටම අපි ගැන තින් කළ තින් අනුමෝදන් කරන්න පටන් ගන්නවා. බොහෝ දෙනාට සැකයි මේ කොච්චර ගුණකථන කරත් මෙයා කොතන ඉපදලා ඇද්දෝ කියන සැකය බොහෝ දෙනාට තියෙනවා. අනිත් දේ තමයි වෙනතුනේ මොහොතකට කල්පනා කරලා බලන්න අපිට ඒක දැම්ම තේරෙන්නේ මේ මිනිස් ආත්ම භාවයේ වටිනාකම තේරෙන්නේ මරණාසන්න වෙච්ච කෙනෙක් දිහා හොඳට බලන්න. මේ මරණාසන්න වෙච්ච කෙනෙක්ගෙන් අහන්න බලන්න නැවත ඔයාට මනුස්ස ලෝකයක හිටිය වගේම තැනකට එන්න පුළුවන්ද කියලා. ඒ වගේ තැනකට එන්න සිත සිහිතුවා ගන්නකොට පුළුවන්ද කියලා පොඩ්ඩක් විමසලා බලන්න. බොහෝ දෙනෙකුට පින්නතුනි අඩු ගානේ තමයි හිටිය සත්වයකට එන්න තරම් මාස්තික පිටවා ගන්න පුළුවන් මානසික සත්වයක් නැහැ. බොහෝ දෙනෙක් ඊට වඩා පිළිලා ඉන්නේ. කලාතුරකින් කෙනෙක් තමයි හරියට දහමක් මුණ ගැහිලා ඒ ධර්මීය සමාගේ ජීවිත තුලින් භාවිත කරලා ඒ හිටිය සත්වයට හෝ ඊට වඩා ඉහළ තලයකට එන්නට පුළුවන් මානසිකත්වය හදාගෙන ඉන්නේ. මෙන්න මේකෙන් තේරෙනවා පින්නතුනි නැවත මනුස්සාස භාවයකට එනවයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපට චතුූපපාත ඥානය තිබුණ නම් ගියාත්ම භාවයේහි අන්තිමට අපි ගත කරපු ජීවිත ගැන අපට අවබෝධයක් තියෙනවා නම් අභිඥාවෙන් දකින්න අපිට තේරුම් ගන්න පුළුවන් වෙනතුනි කොයිතරම් දුෂ්කර පින්කම් කරලද ඇතැම්මිට ගියාත්මේ ජීවිත අවසාන කාලේ කොයිතරම් හිත හොඳට සුගතියේ කුසලයේ පිහිටුවාගෙනද අප මේ මනුස්ස ආත්ම භාවය ලබා ගත්තේ කියලා. ඊළඟටත් මිනිස් ආත්ම භාවයේ නොයෙකුත් අඩුපාඩුම් තියෙනවා. නොයෙකුත් ලෙඩ රෝග තියෙන පුළුවන්. නොයෙකුත් ආර්ථික දුෂ්කරතා තියෙන පුළුවන්. නොයෙකුත් ඥාති මිත්‍රාදීන්ගේ ගැටලු තියෙන පුළුවන්. මේ කුමන ගැටලු අභියෝගෙ තිබුණත් වෙනතුනි කිසියම් කෙනෙක් මිනිස් ආත්ම භාවයේ ලබන්නේ මහා පුණ්‍ය ධර්මයක ඉෂ්ඨ විපාකයක් හැටියට. අන්න ඒ විශිෂ්ටතම ඉෂ්ඨ විපාකේ ලබාගත් ඔබ මේ ඉපදිලා ඉන්නේ නිකන් සාමාන්‍ය කාලයක නෙවෙයි. ලෝකේ බුදුවරයෙක් පහළ වෙලා ඒ බුදුවරයෙක්ගේ දර්ශනයක් ලෝකේ තියෙන කාලෙකයි ඔබ මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේ නොයෙක් විදිහේ වැඩ කටයුතු සම්බන්ධක තියෙනවා. රැකියා රක්ෂාවල වැඩ තියෙනවා. දුව දරුවන්ගේ වැඩ තියෙනවා. පාමේ පහරයාගේ වැඩ තියෙනවා. මව් දෙමව්පියන්ගේ වැඩ තියෙනවා. මේ සියලුම වැඩ කරන අතරේදී පින්නතුනි අපේ ජීවිතයේ ප්‍රධානම ඉලක්කයක් කරගත යුත්තේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ සදහම් පණිවිඩය මොකද්ද කියන එක තේරුම් ගන්න. මුලදී ඒක හොඳින් දැනගන්නට ඕන. දැනගෙන ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය භාවිත කරන්නට ඕන. එනිසා මම හිතන්නේ මෙවැනි වෙසක් පොහෝ දිනයක් අපි හැම දිනාටම අපේ ජීවිත ගැන හිතන්නට අවස්ථාවක්. පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියලුම ධර්ම කාරණා කොටස් කළගත්තුටින් ප්‍රධාන වශයෙන් උන්වහන්සේ ධර්මයේ දේශනා කිරීම ඉලක්ක කරේ විමුක්තිය ඉලක්ක කරගෙනයි. විමුක්තිය කියන්නේ සත්‍යයේ මානසික දුක්ඛං කටලුව වලින් නිදහස් වීමේ මාර්ගය විවරණය කිරීම සඳහායි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ඒක හරියට බෞද්ධ සාහිත්‍ය උපමාවකින් දක්වනවා මුහුදේ වතුර කොටنين ගත්තා කියන එකම රසයයි ඒ තමයි ලුණු රස. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොටنين ගත්තා ඒ ධර්මයේ තියෙන එකම රසයයි ඒ තමයි විමුක්ති රසය. විමුක්තිය කියන්නේ නිදහස් වීම. මොකකින් නිදහස් වීමද? දුකෙන් නිදහස් වීම සඳහා මාවතක් මේ දේශනා කළ තියෙනවා. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ දිව්‍ය ලෝක යන්න නිවන් දකින්න මේ වගේ වචන නේ තියෙන්නේ. ඒව තමයි පසු කාලීන පස්සේ තියෙන වචන. නමුත් ආසන්නම කාරණිය ගස්වතින් තියෙන්නේ දුකෙන් නිදහස් වීම පිළිබඳව. උන්වහන්සේගේ හැම බණ පදයකින්ම උන්වහන්සේ ලෝකෙට දේශනා කරන්න උත්සාහ කළේ මේ ලෝකයේ පිළිබඳව දුක පිළිබඳව කාරණය. එනිසා උන්වහන්සේ වරක් දේශනා කරනවා මහණෙනි මම අතීතයේ දැනුත් මතුවටත් ලෝකෙට කාරණා දෙකක් විතරයි දේශනා කරන්න කියලා. ලෝකෙට කාරණා දෙකයි දේශනා කරන්න කියලා. මොකද මේ දෙක දුකත් දුකෙන් නිදහස් වීමත් විතරයි කියලා. වරක් ආනන්ද හාමුදුර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ධර්මකථිකයා කියලා කියනවා කවුද නියම ධර්මකථිකයා කියලා. දැන් මේ කාලෙත් අපි ඇතැමිට විචිත්‍ර ධර්මකථික කියලා සමහර දේශකවරුන්ට අපි හඳුන්වනවා. බොහෝ අය එහෙම කියන්නේ කැමති. හුඟාට විහිළු කතා කියනවා නම් හිනා යන කතා හුඟාක් කියනවා නම් අපි ඇත්තන් හිතනවා යා විචිත්‍ර ධර්මකථිකයෙක් කියලා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලිවම දේශනා කරනවා කවුද විචිත්‍ර ධර්මකථිකයා කියලා. සැබෑ ධර්මකථිකයා නම් ලෝකයාට අනුකම්පාවෙන් දේශනා කරන්න ඕනේ මේ දුකේ ස්වභාවයත් ඒ දුකෙන් නිදහස් වීම පිළිබඳව සූපණි විදිය. අන්න ඒ පුද්ගලයා තමයි සැබෑ ධර්මකථිකයා කියන්නේ කියලා දේශනා කළා. වෙනතුනි කෙනෙකුට හිතන්න පුළුවන් මේ දුක ගැන අසවිග්‍රහයක් කරනකොට ජීවිතය අසුබ පැතනේ කියන්නේ කියලා. වෙනතුනි දුක ගැන කිව්වට දුක ගැන විතරක් නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ දුකෙන් නිදහස් වීම මාවතක් දේශනා කළා තියෙනවා. දැන් බලන්න වෘත්තීන් ගස්වතින් බොහෝ දෙනෙක් වැඩිපුරම කැමති වෛද්‍ය වෘත්තියටනේ. අපි ගොඩාක් කාලේ බොහෝ දෙනෙක් කැමති වෛද්‍යවරයෙක් වෙන්න. බලන්න වෛද්‍යවරයෙක් ළඟට ගියාම යම්කිසි රෝගියෙක් වෛද්‍යවරයෙක් ළඟට ගියාම මොකක්ද අහන්නේ ඉස්සෙල්ලම? අපෙන් අහන්නේ මේ රෝගිය පිළිබඳ රෝග නිදානය අහනවා. මොනවද කෑලිබිව්වේ, කොහොමද හැසිරුනේ, මොනවද මීට කලින් තිබෙච්ච අසනීපමේ ඔක්කොම අහනවා. මේ අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මේ ජීවිත අසුබ පැතනේද මේ අහන්නේ. මේ ලෙඩ දුක් ගැන අහනවා මේ ડોක්ටර් මහත්තයා කියලා කෙනෙකුට ඇත්තමිනේ හිතෙන්න පුළුවන්. නමුත් කවුරුවත් බුද්ධිමත් කවුරුවත් එහෙම හිතන්නේ නැහැ. ඇයි එහෙම නොසිතන්නේ? එයා ඒ ලෙඩ ටික අහන්නේ ඇයි? ඒ රෝග නිදානේ අහන්නේ අපෝසුවපත් කරන්න. ඒ රෝග ටිකෙන් තමයි ඒ රෝග ලක්ෂණ ටිකෙන් තමයි ආශීර්ණය කරන්න මොන ලෙඩද මේ තියෙන්නේ. මේ ලෙඩේට කුමන ප්‍රතිකාරයද දෙන්න ඕනේ කියලා බලන්නේ මෙන්න මේ රෝග නිදානෙ. අන්න ඒ වගේ පිනොතුනේ බුදුදහම කියලා කියන්නේ. වෛද්‍යවරයාට කවුරුවත් අසුභවාදී කියලා කියන්නේ නැහැ. නමුත් බුදුදහම පිළිබඳව සමහර දැනුම නැති ඇත්තන් කියන බුදුදහම අසුභවාදී කියලා. බුදුදහමත් පිනොතුනේ වෛද්‍ය වෘත්තියට යම් කිසි මට්ටමකින් සමානයි. හැබැයි වෛද්‍යවරයා කරන්නේ රෝගියා කලින් හිටිය තත්ත්වේ නිරෝගීතාවයට ගෙන යාම. රෝගියා ආපස්සට ගෙන යාමයි වෛද්‍යවරයා කරන්නේ. නමුත් බුදුදහමෙන් කරන්නේ අපි ආපස්සට ගෙනීම නෙවෙයි. අපි ඉදිරියට ගෙන යාමයි කරන්නේ. අපි ඉදිරියට දැනන්ට වේගයකින් අපට අවබෝධයක් ලබා දීලා සම්මිය දෘෂ්ටියක් ලබා දීලා හෝ ඊන මානසික තලයකට පත් කරලා අපට ඉදිරියේදී එන පෙන තියෙන දුක්ඛම් කටළු වලින් සපුරා නිදහස් වීමේ මාර්ගය බුදුදහමෙන් සඳහන් කරන්නේ. මේ මාර්ගය සඳහන් කරද්දී පින්නතුනි එක එක බුද්ධි මට්ටම් වලයිද තමා ඉන්න බුද්ධි මට්ටමින් මේ ධර්මයේ කොටස් තමන්ට භාවිත කරන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ ධර්ම ආහන්නේන කෙනෙක් සියලුම දේවල් පිළිගන්න ඕනේ කියලා නීතියක් නැහැ. සියලුම දේවල් පිළිපදින්න ඕනේ කියලා නීතියක් නැහැ. යම් කිසි මට්ටමකට තමා බුදුදහමේ තියෙන කරුණු තේරුම් ගත්තනම් ඒ තේරුම් ගත්ත ප්‍රමාණයට තමාට මේක භාවිත කරන්න පුළුවන්. ඒ භාවිත කර ප්‍රමාණයට තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. පින්නතුනි බුදුහාමුදුරෝ දේශනා කරපු ධම් කොටස් අපට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් තමයි මෙලව ජීවිතයේ සඵල කර ගැනීම සඳහා දේශනා කරපු ධම. ඊළඟට මරණින් මතු සසර ජීවිතයේ සුවපත් කිරීම සඳහා දේශනා කරපු ධම්මද. ඒ වගේම සාංසාරික ජීවිතයෙන් විමුක්තිය නිදහස් වීම සඳහා දේශනා කරපු නැත්තම් නිර්වාණ අවබෝධය සඳහා දේශනා කරපු ධර්ම කාරණා. මෙලව ජීවිතයේ සාර්ථකත්වය, පරලොව ජීවිතයේ සාර්ථකත්වය සහ නිවන සඳහා හේතු වන ධර්ම කාරණා වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට දේශනා කරන්න පුළුවන්. නමුත් විනතුනි මේ හැම ධර්ම කාරණයකම අවසන් ඉලක්කය වුණේ පුද්ගලයාට නිවන් මඟ පිළිබඳ අවබෝධයක් ලබා දීම. දැන් බලන්න සාමාන්‍යයෙන් අපි එදිනදා විවහාර කරන කරණීයමෙත සූත්‍රය. අපි හැම කාරණයකදීම කරණීයමෙත සූත්‍රය සජ්ජහන කරනවා නේ. දැන් නින්දර යනකොට කියනවා, පිරිත් කියනකොට කියනවා, බෝධි පූජාට යනකොට කියනවා, හැම තැනදීම කරණීයමෙත සූත්‍රය කියනවා. ඒ කරණීයමෙත සූත්‍රයේ මුලදී සඳහන් වෙනවා සප්පෝ උදෝත සෝජෝත ආදී කාරණා. දක්ෂ වෙන්න, ඍජු වෙන්න, වඩාත්ම ඍජු වෙන්න, මෘදු වෙන්න, අනතිමානී ගුණ ඇති කරගන්න මේ කරුණු ටික ඔක්කොම කියලා අන්තිමට මොකද කියන්නේ? දික්ඛින්ච අනුපගම්න සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනයගේ දම් නැහි ජාතු ගම්බ සේයම්. දෘෂ්ටියට නොපමෙන සිල්වත්ව යම් කෙනෙක් තමගේ සිත භාවිත කරවොතින් ඒ පුද්ගලයා නැවත මව කුසකට එන්නේ නැහැ කියලා. අවසන් කරන්නේ මේකෙන්. බොහෝ දෙනෙක් මේ වටිනාම ගාථා වයින් කළ අනිත් එක ඔක්කොම ගැන ලොකු අර්ථ විග්‍රහ කරනවා. බුදුදහමේ මේ සූත්‍රයේ වැදගත්ම කරුණ අන්තිම ගාථාව. මංගල සූත්‍රය ගන්න. මංගල සූත්‍රයේ පිළිවඳව සඳහන් කරන්නේ අපි බොහෝ වෙලෙදී කියන්නේ මෙලව ජීවිතය සඵල කරගන්න තියෙන සූත්‍රයක් කියලා. මෙලව ජීවිතය සඳහා ආදේශනා කළේ තියෙන නමුත් අන්තිම වන්නේ මොහොගෙන්ද? අසෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තම. කොට්ටස් ලෝක ධම්මේ හි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං හේමං ඒතම් මංගල මුත්තම. පුත්තස්ස ලෝක ධම්මේහි වෙනස් වෙන ලෝකයේ ඉස්සෙල වෙන ලෝකයේහි යනුකුගේ සිට කම්පා නොවනවනම් ශෝක නොකරනවනම් සාන්තියටපත් වෙනවනම් ඒ සම්මංගල මුත්තමන් මෙන්න උතුම මංගල කරණේ. නමුත් බලන්න අපේ තියෙන අවාසනාව, අපේ තියෙන අභාග්‍ය මේ වටිනාම කරුණ අයින් කළා. අර මුල් කරුණ ටික විතරක් අපි අල්ලගෙන ඉන්නවා. බුදුහාමුදුරන්ගේ පිළිතුරේ හැම අනුශාසනාවකම ලක්ෂණේ මේක. අන්තිමටම ඉලක්ක කළ තියෙන්නේ. අන්තිමටම අවධාරණය කරන්නේ පුද්ගලයාගේ වඩාත්ම ඉහළ තලයකට පුද්ගලයාගේ බුද්ධිය රැගෙන යන්නේ. ඒ නිසා මෙලව ජීවිතයේ සඵර කරගන්න යම් කරුණා දේශනා කළා බුදුදහමේ අවසාන ඉලක්කය වන්නේ නිර්වාණය. නිර්වාණය කියලා නිවන් දකින්න ස්ත්‍රී කියන වචනයත් මේකට අපට අමහිර වෙන්න පුළුවන්. නමුත් දැනට මතක තියාගන්න මේ දුකෙන් නිදහස් වීම පිළිබඳව මේ දේශනා කරන කාරණේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා යම් කෙනෙක් බුද්ධිමත් නම් නුවණැතිනම් ඒ බුද්ධිමත් කෙනා මෙලව ජීවිතයේ සඵල කරගන්න කරණා හතරකින් සම්පූර්ණ වෙන්නට ඕන. මෙලව ජීවිතයේ නිරෝගීව සතුටින් සාර්ථකව ගත කරන යම් කෙනෙක් යමදිනම් එවැනි කෙනා කාරණා හතරකින් වර්ධනය වෙන්නට ඕන. මොනවද මේ කාරණා හතර? ඒ තමයි අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය කියලා. මොනවද හතර? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. හොඳ අධ්‍යාපනයක් ලබන්නට ඕන. දැන් මේ පිනතුන හොඳදෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබ කොටසක්. මේ අධ්‍යාපනය අවශ්‍යයි මෙලොව ජීවිතේ සඵල කරගන්න. මේකට බුදු දහමේ කියන ශ්‍රොත ධනිය කියලා ශ්‍රොතවත් භාවය ඇති කරගන්නට ඕන. විශේෂයෙන් කියන්න හැටියට මේ ඇත්තන් හොඳ ඉගෙන කියාගෙන ඉහළ උපාධිය අරගෙන සමාජ වෘත්තිය වශයෙන් ඉහළට යන්න හොඳ අධ්‍යාපනයක් ලැබීම අවශ්‍යයි. ඒක අද බොහෝ දෙනෙක් අගයනවා. විශේෂයෙන් අපේ දෙමෝපියන් වර්තමාන අධ්‍යාපනය ගැන පුදුම විදිහට සැලකිලා තියෙනවා. දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න අද දරන උත්සාහය දැස බලන විට ලෝකයේ අනිත් බොහෝ රටවලට වඩා අපේ රටේ අය අධ්‍යාපනය ගැන ලොකු විශ්වාසයක් තියලින්. අධ්‍යාපනය පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ආර්ථිකයෙන් දිනුවනට ඕන. අධ්‍යාපනයෙන් දිනුවන වගේම ආර්ථිකයෙන් දිනුවනට ඕන. පිනතුනි සමහරක් අන් මෙතන බුදුදහමේ ආර්ථිකය දිනුවා ගැන සඳහන් කරන්නේ නැහැ කියලා. නමුත් පිනතුනි බුදුදහමේ තමයි පැහැදිලිවම ආර්ථිකය පිළිබඳව කරුණු සඳහන් වන්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලීනීය ප්‍රධාන දායකවරු අනාථපිණ්ඩික සිටුතුමා වැනි අය මහා ව්‍යාපාරිකයන්. අනාථපිණ්ඩික සිටුතුමාට නැවති විල තියෙනවා. දැන් කාලේ හැටියට නම් ගුවන් යානා හිමිකරුවෙක් වගේ ඒ තරම් ව්‍යාපාරිකයෙක් අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ. ඔවුන් ඉතාම සමීපව බුදුහාමුදුරන් ඇසුරු කළා. ඉතාම සමීපයෙන් ධර්මයට ගරු කළා. විතරක් නෙවෙයි මිනිසුන්ට ධර්ම දේශනා කරන්නට, මිනිසුන්ට ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසලා දෙන්නට මහත් කැපවීමකින් ක්‍රියා කළ අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමාගේ චරිතය ගැන කියනකොට සඳහන් කරනවා, ඔහු හැමදාම නිවසින් දැන් ජේතවනාරාමයේ දෙනකොට බුදුහාමුදුර හමු වෙන්න පස්ගුලියක් අරගෙන එනවායි කියලා. මැටි ගුලියක් අරගෙන ඇවිල්ලා අර ජේතවනාරාමයේ සමීපයේ තියෙන ගස්වල මුලට මුල මේ පස්ගුලිය තියෙනවායි කියලා. මේ රැගෙන ආපු පස් ටික මේ ගහට පොර වෙලා මේ ගහේ තියෙන සෙවණින් මේ මිනිස්සු බණපදයක් අහලා, බණපදයක් හරි අහලා මිනිස්සු සැනසීමට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු කරපු කෙනෙක්. මේ තරම්ම පින්නතුනේ මේ සදාම් පණිවිඩයේ මිනිස්සු වෙත යන්නට මේ ලෝකයේ හිටිය ශ්‍රද්ධාවන්ත ධනවත් අය ක්‍රියා කළා තියෙනවා. ඒ වගේම අපේ රටේ හිටිය රජවරු මිනිසුන්ට මේ ධර්ම දේශනා කරන්නට, මිනිසුන්ට බණ අහන්නට නොයෙක් විදිහ අවස්ථා සලසලා දීලා තියෙනවා. වරක් දුටුගැමුණු රජතුමා ධර්ම දේශනාවේ පින්කම් යානිසංස අහලා රජතුමා වරක් ධර්මාසනාරූඪ වෙලා ධර්මයේ දේශනා කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. දුටුගැමුණු රජතුමා ධර්ම දේශනා කරනවා කියන ආරංචි වෙලා රහතන් වහන්සේලාත් මේ අවස්ථාවට වැඩම කළා තියෙනවා රජතුමාගෙන් බණ අහන්න. පින්නතුනි ස්වාමීන් වහන්සේලා බණ අහන්න ආවට පස්සේ රජතුමාට බණ දේශනා කරගන්න බැරි වුණා. රජතුමා ගෙවුලන ගත්තා. අන්තිමට රජතුමා ධර්මාසනයෙන් බැහැලා ගියා. නමුත් රජතුමාට මේ ධර්ම දේශනා කිරීමෙන් ලැබෙන ආනිසංසය ලබා ගැනීම දැඩි උත්සාහයක් තිබුණා. රජතුමා ඊට පස්සේ ගමක් පාසා ධර්ම අමාත්‍යවරයන් පත් කළා. මිනිසුන්ට බණ කියන උපාසකයන් පත් කරලා මේ ධර්ම අමාත්‍යවරුන්ට රාජ භාණ්ඩාගාරයෙන් පිරිකරණිකුත් කළා තියෙනවා. රජතුමා ධර්ම දානමේ පින්කම සිදු කරගත්තේ මෙහෙමයි. එනිසා පින්නතුනි කෙනෙකුට දෙන දේවල් අතුරින් වඩාත්ම වැදගත් දේ තමයි බුද්ධිය දීම. කෙනෙකුට ආහාරයක් දුනොත් ඒක උපරිම දවස් 2යි. කෙනෙකුට ඇඳුමක් දුනොත් ඒක අවුරුදු 2යි. කෙනෙකුට නිවසක් හදලා දුනොත් ඒක උපරිම වශයෙන් ජීවිත කාලයක් විතරයි. නමුත් පින්නතුනි කෙනෙකුට බුද්ධිය ලබා දීලා, කෙනෙකුට සම්මිය දෘෂ්ටිය ලබා දීලා, කෙනෙකුට නිවැරදි දර්ශනය ලබා දීලා කෙනෙක් නිවැරදි මඟට යොමු කරවතින් ඒෙන් ලැබෙන යහපත ඒ පුද්ගලයාට විතරක් නෙවෙයි මුළු සමාජයකට ඇතැමිට බොහෝ දීර්ඝ කාලයකට යහපත පිණිස හේතු වන දෙයක්. එනිසා බොහෝ විට මේ රජවරු, අමාත්‍යවරු, සිටුවරු උත්සාහ කළා මිනිසුන්ට මේ සදහම් පණිවිඩය මතු පරපුරෙන් පරපුර රැගෙන යන්නට. ඒ අනුව ඔවුන් බුද්ධිමත්ව කටයුතු කළා. පින්නතුනි මෙලොව ජීවිතය සඵල කරගන්න එක අතකින් අපි අධ්‍යාපනයෙන් ජීවන අතරින් අනිත් අතින් ආර්ථිකයෙන් ජීවනවන්නට ඕන. ආර්ථිකයෙන් ජීවන වෙන්නේ ආදී බුදුදහමේ සඳහන් වෙනවා කරුණු ඕනෑම තරම් ධනෙ උපයන්න පුළුවන්. ධනෙ ඉතින් මේ සීමාවක් බුදුදහමේ කියලා නැහැ. හැබැයි ධනෙ උපයන ආකාරයේ සීමාවක් තියෙනවා. බුදුදහමේ සඳහන් කරනවා සේදා වක්සිත්තේහි බාහ බල පරිචිතේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි කියලා සීමාවක් තියෙනවා. අපි උපයන ධනය උපයන්නට ඕනේ දැහ දහඩිය මහන්සියෙන් දැහේ වීරියෙන් දැහැමිව තමයි මේ උපයන ධනය උපයන්නට ඕන. කුමන රැකියාවක් කරත් ඒ රැකියාව දැහැමි රැකියාවක් වෙන්නට ඕන. ඒ වගේම සමාගන්න වැටුපට සරිලන විදියට සමාජ සේවයක් කරන්නට ඕන. එහෙම නැත්නම් ජීවිතය අන්තිම කාලේ සමාජය ගැන පසුතැවිලට පත් වෙනවා. අනේ මම රැකියාවක් කළා තමයි සල්ලි හම්බ කරා තමයි මම මේ සල්ලිවල මගේ දරුවෝ පෝෂණය කරා තමයි බලන්න මම අවංකව රටට සේවයක් කළේ නැහැ කියන පසුතැවිල තමයි ජීවිත අන්තිම කාලේ වෙනවා. ඒ නිසා පින්නතුනි ඒකාටකින් අධ්‍යාපනයෙන් දිනු වෙන්න අනිත් අතින් ආර්ථිකයෙන් හොඳට දිනු වෙන්න තුන්වෙනි කාරණය තමයි සෞඛ්‍ය. කොච්චර ආර්ථිකය තිබුණත් කොයිතරම් අධ්‍යාපනයක් තිබුණත් සමහර රෝගියෙක් නම් පින්නතුනි අර ලබාගත් ආ වූ ධනින්වත් අර ලබාගත් අධ්‍යාපනයෙන්වත් තමට නිසි ඵලයක් නැහැ. ඒ නිසා බුදුදහමෙන් අවධාරණය කරනවා නිරෝගී භාවය කියන එක. ආරෝග්‍ය පරමාලාභා. අද අපි මාතෘකා කරපු ගාථාවේ පළවෙනි කාරණයක් මේක. නිරෝගී භාවය තමයි කෙනෙකුට ලබන්න පුළුවන් උපරිම ධනය. ඒ නිසා ආහාර පාන විශේෂයෙන්ම අපේ නිරෝගී භාවය සඳහා තීරණය වන සාධක අතරින් ප්‍රධානම සාධකයක් තමයි අපි ගන්න ආහාර පාන. අනිත් කාරණේ තමයි අපි සතනෙන් කර්ම ශක්තිය අපේ නිරෝගීතාවයට බලපානවා. ඒ වගේම තමයි මෙලව ජීවිතය අනිත්‍යයට නිරෝගී වෙන්න උදව් කරනවා නම් රෝගී වෙලින්නට උපස්ථාන කරනවා නම් දෙහෙත් දෙහෙත් සොයලා දෙනවා නම් මෙන්න මේකත් පින්නතුනේ නිරෝගී වෙන්න හේතු වෙන කාරණයක්. ඒ නිසා නිරෝගී භාවය සඳහා තමයි විශේෂයෙන් තමගේ දිව සංවර කරගන්නට ඕන. දිව අසංවර වුණොත් බොහෝ විට අපට ජීවිතය අවසාන කාලේ දුක් විඳින වෙනවා. හතරවෙනි කාරණය තමයි සදාචාරය කියන එක. පින්නතුනේ බුදුදහමේ හැටියට මෙලව ජීවිතය සඵල වෙන නම් ආර්ථිකයෙන් දිනුනාට විතරක් මදේ ඉහළ අධ්‍යාපනයක් ලැබුවට විතරක් මදේ කොච්චර නිරෝගී වුණත් මදේ සමාජයට ගෞරවාන්විත විදියට සමාජයේ ජීවත් වෙන්නට නම් හොඳ සදාචාර සම්පන්න ජීවිතයක් සමන්ගත කරන්න ඕන. මුල් කාරණා තුනේ යම් යම් අඩුපාඩු තියෙන පුළුවන්. නමුත් පින්නතුනේ මේ හතරවෙනි කාරණය බුදුදහමෙන් ඉතාමත් ඉහළ විදියට අගය කරනවා. විශේෂයෙන්ම චරිතයක් සමාජ ළඟ තියෙන තෝරන විශේෂයෙන් බුදුදහමේ සඳහන් වන මෙත්ය සීලවන පංචශීලය තමයි රකින්න කෙනෙක් වෙන්නට ඕන. පංචශීලය හොඳින් රකින්න නම් පින්නතුනි තමා එකට ජීවත් වන අයගෙන් ඉමහත් සම්භාවනාවකට පාත්‍ර වෙනවා. යම් කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන විශ්වාසයක් අනිත්‍යක ළඟ තියෙනවා නම් යම් කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියන විශ්වාසයක් අනිත්‍යක ළඟ තියෙනවා නම් යම් කෙනෙක් කාමයේ වරදවා හැසිරෙන්නේ නැති අවංක පුද්ගලෙක් මෙයා කියලා අනිත්‍යක විශ්වාසයක් තියෙනවා නම් බොරු කියන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා නම් රහන්නට පානේ නොකරන කෙනෙක් කියලා විශ්වාසයක් තියෙනවා නම් පින්නතුනි මෙන්න මේ කරුණ පහ සම්පූර්ණ කිරීම තුළින් තමාට විශේෂ ලක්ෂණයක් ලැබෙනවා. විශේෂ ආනිසංසයක් ලැබෙනවා. බුදුදහමේ මේ වචනයට කියනවා විසරද කියලා. මොකද වචනේ? විසරද දැනුත් තියෙනවනේ විසරද කියලා නේද? සංගීත විසරද එහෙම විසරද වෙනවනේ. විසරද කියන පදිය බුදුදහමේ මුලින්ම ව්‍යවහාර කරලා තියෙනවා පින විසරද කියන භාවය. විසරද කියන එකේ තේරුම තමයි නිර්භය භාවය කියන එක. බය නැතුව ඕනම තැනකට යන්න පුළුවන් හැකියාව. අන්න ඒක ලැබෙන පින්නතුනි මෙන්න මේ සදාචාර සම්පන්න ජීවිතයක් එක්ක. අපේ සමාජ අනිත්‍යයේ ගෞරවාන්විත විදියට අපට පින්නතුනි මිනමුදල් උපයන්න පුළුවන්. මිනමුදල් උපයන එක ඇත්තටම අමාරුවක් නෙවෙයි. නමුත් මෙන්න මේ සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන කෙනෙක් කියන එක සමාජීය කාලේ සහවුරු කරගන්න කැ අමාරු දෙයක්. පින්නතුනි බලන්න පොඩ්ඩක් කල්පනා කරලා අපට රුපියල් 1000ක් හොරකම් කරන්න පුළුවන්. රුපියල් 1000ක් හොරකම් කරන්න එච්චර අමාරු වෙන්න ඕනේ නැහැ. නමුත් මේ රුපියල් 1000 හොරකම් කළා හොරකම් කරාට පස්සේ තමන්ගේ හිතේ ඇතිවන අපිරිසිදු භාවය. මේ හොරකම පිළිබඳව අනිත්‍යය දැනගත්තා නැති වෙන අප්‍රසාදයක් නැති කරන්න අර රුපියල් 1000 වියදම් කරන්න පුළුවන්ද? මේ ගත්ත රුපියල් 1000 දැනගත්තුවට බෙදෙන අර අප්‍රසාදය නැති කරන්න පුළුවන්ද? ඒ රුපියල් 1000 වගේ 100 ගුණයක් වෙනම් කරත් වෙනතුනි අර අප්‍රසාදය නැති කරගන්න බෑ. අන්න ඒක ඇති වෙනතුනි අපි සදාචාර සම්පන්න වීමේ වටිනාකම එක. අපි වරදක් කළේ අම්ති ආස්වාදයක් ලබන්න පුළුවන් తాවකාලික ආස්වාදයක්. මේ ආස්වාදය තුළින් වෙනතුනි අපට ආස්වාද ලැබෙන ඉතාම ටික කාලයයි. ඒ ගැන පස්සේ කාලෙක හිතනකොට බොහෝ කාලයක් ඒ ගැන කමන්න පස්සේ දෙවිලා හටගන්නේ. ඒ නිසා හැකිතා සමාවේ චරිතය සදාචාර සම්පන්න චරිතයක් බවට පත් කරගන්න. විශේෂයෙන් මේ පංච සීලෙන් හැකිතා සමාපෝසත් වෙන්න. මෙවැනි ජීවිත ගත කරන කෙනෙකුට කිසි තැනක අපට බයක් කරක් නැහැ. කිසිම කෙනෙක් ගැන අපට අවිශ්වාසයක් නැහැ. සාමාන්‍ය බහරයවන් ගැන සැකන් සිටින්නේ අපට. අපට ඔවුන් ගැන ලොකු ගෞරවයක් ඇතිවන්නේ. ඕන කෙනෙක් සමීපව අපට ආශ්‍රය කරන්න පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙක් බුද්ධිමත් නම් මෙලව ජීවිතය වඩා සතුටෙන් ගත කරන්න කැමති නම් තමන්ගේ සහෝදර සහෝදරියන්ට ඥාති මිත්‍රාදීන්ට ආදර්ශයක් වෙන්න කැමති නම් විශේෂයෙන් තමන්ගේ දරුවන්ට ආදර්ශයක් වෙන්න කැමති නම් තමන්ගේ දරුවන් අනාගතයේ හොඳ යහපත් සදාචාරවත් දරුවන් වෙනව දකින්න කැමති නම් පින්නතුනි කළ යුතු ප්‍රධානම දෙයක් තමයි මෙලව ජීවිතය ගත කරන හැටියට මෙන්න මේ කරුණු හතරෙන් සමන්පෝසත් වෙන්න. මොනවද කාරණා හතර? අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. මේනොත් වඩාත් වටිනා කාරණේ තමයි සදාචාරය කියන එක. යම් කිසි කෙනෙක් ආත්ම දහමක් ඇදහුවත් එකයි නැතුණත් එකයි. සමහර අය හිටිය ලෝකයේ සමහර විශිෂ්ට පුද්ගලයන්, දාර්ශනිකයන්, චින්තකයන්, විද්‍යාඥයන් කිසිම ආගමක් අදහපු නැති අය. ඇල්බර්ට් අයින්ස්ටයින්, ඒ වගේම බර්ටන් රසල් මේ වගේ අය ආගම අදහපු අය නෙවෙයි. මේ අය ආගමික ශාස්ත්‍රවරුන්ගේ අනුගාමිකයන් නෙවෙයි. නමුත් මොවුන් පින්නතුනි බුද්ධිමත් අය, මොවුන් සදාචාර සම්පන්න ජීවිත ගත කරපු අය. ඒ නිසා කෙනෙක් බුද්ධිමත් නම් පින්නතුනි ලස්සනට ජීවත් වෙන කාලයේ සතුටෙන් ජීවත් වෙන කැමති නම් මෙන්න මේ කරුණු හතරෙන් පෝසත් වන්න. හැබැයි පින්නතුනි බුදුදහමේ මේ කරුණු හතරෙන් නවතින්නේ නැහැ. තව පියවරක් ඉදිරියට යනවා. මොකද පියවර? මේ කරුණු හතරෙන් අපි සම්පූර්ණව හිටියත් පින්නතුනි ජීවිත කාලේ අපි හැමදාම මේ වගේ රැකී රක්ෂා කරමින් යහළු මිත්‍රාගෙන් එක ඉන්නේ නැහැ. අපි කලකදී මේ රැකියාවලින් සමු ගන්නවා. කලකදී මේ රැකියාවලින් අපි විස්රාම යනවා. ඒ විස්රාම ගියාට පස්සේ අපට කලින් හිටිය යහළු මිත්‍රයන් කවුරුවත් නැහැ. ඇතැම් විට කාලෙකදී එන්නේ යනවා. දුව දරුවන් හිටිය ස්ථානකදී ඇත්නම් ඈත ප්‍රදේශවල පදිංචියට යනවා. ඇතැම් විට විදේශගත වෙනවා. මෙහෙම ටිකෙන් ටික කාලය ඉක්ම වෙනකොට පින්නතුන අපි තනි වෙන දවසක් එනවා. කාලෙකදී අපි හුදකලා වෙනවා. අන්නේ හුදකලා වෙන කාලේදී තමයි අතීතය ආවර්ජණය වෙනවා. ඒ අතීතය ආවර්ජණය වෙනකොට ඇතැම් විට තමන් හොඳ අධ්‍යාපනයක් ලැබුව කෙනෙක් වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධිය අරගෙන මාස්ටර් ඩිග්‍රී ඉස්සල්ලා ડોක්ටරේට් ඉස්සල්ලා පින්නොයේ කීදී සුසුමන් තමයි තිමුණා වෙන්න පුළුවන්. නමුත් අවසාන කාලේ වරිට පින්නතුන් ලොකු හිස් බවක් ඇති වෙනවා. ලොකු අතෘප්ති කරවහලයක් ජීවිතේ එනවා. මේ එන්නේ ඇයි පින්නතුනි? ජීවිත අවසාන කාලයේ මේ තත්ත්වෙ එන්නේ පින්නතුනි පින්කම් වල අඩුව නිසා. මෙන්න මේ හුදකලා භාවයට, මෙන්න මේ නිස්සාරත්වයට හේතුව තමයි මේ ඇගේ ජීවිතවල අනිත් අයට අවංකව උදව් කළේ නැහැ. අනිත් අයගේ දුකේ පිටිහිට වෙලා නැහැ. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කළේ නැහැ. මෙන්න මේ ජීවිතයේ අඩුව පුරවා ගන්න නම්, මේ ස්පේස් එක පුරවා ගන්න නම් කලිත කාරණා තුනක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් සඳහන් වන්නේ දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු. අර ආර්ථික අධ්‍යාපන සෞඛ්‍ය සදාචාර කියන හතරෙන් යම් කිසි කෙනෙක් කැමති නම් ඒකෙන් සෑහීමකට පත්වෙල ඉන්න. නමුත් තමා වඩාත් බුද්ධිමත් කෙනෙක් නම් මෙන්න මේ තව පියවරක් ඉස්සරහට යන්න. ඇකි තාත් ජීවත්වන කාලේ ගණිතයට දන් දීලා තියෙන. මේ පිටින් දන් දෙන්න පුළුවන්. ආහාර පාන ආදීෙන් දන් දෙන්න පුළුවන්. අබේ දාන දෙන්න පුළුවන්. ලේ දන් දෙන්න පුළුවන්. ධර්ම දානමය පින්කම් කරන්න පුළුවන්. විවිධ විදිහේ පින්කම් කරන්න පුළුවන්. සීලමයන් පුණ්‍ය කිරියවත් හොඳ සිල්වත් ජීවිතයක් ගත කරන්න. ඒ සීලය තමයි ලොකු ආස්වාදයක් වෙන ජීවිත අවසන් කාලේ. තුන්වෙනි කාරණේ තමයි භාවනාමයන් පුණ්‍ය කිරියවත්. හිත දිනුවන භාවනාවක්, මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, මේ ආදී භාවනාවකින් ආරම්භ කළා. ඉතින් ටික මනස දිනන පැත්ත දිනු කරගන්න. පින්නතුනි අපි අර මුල් කරුණු හතරෙන් සෑහීම කරපත් වෙලා හිටියා විතරක් හිටියා නම් ඒ හිටිය කෙනා ජීවිතේ අන්තිම කාලය වන විට තමන්ගේ පාළුව කාන්සිය මකා ගන්න ඇතැම් විට අතීත සිදුවීම් මතක් කරගන්නවා. බොහෝ දෙනා ඇතැම් විට ඇල්බම් බලනවා, ඡාය රූප පොත්පත් බලනවා. බලන අය දුක සංකාව නැති කරගන්න. ඒ පොත් බලනකොට මොකද ඇති වෙන්නේ? ඇතැම් විට අතීතයකට හිටිය යහළු මිත්‍රයන්, දෙමව්පියන්, දූ දරුවන් ගැන බලලා යම්කිසි සතුටක් ඇති වෙනවා. අපි බොහෝට කැමති නැති පින්තූර වලට නේද? මේ පින්තූරත් වාක් එකතු කරගෙන ඉන්න අනාගතය බලන්න. නමුත් වෙනතුනේ මේ පින්තූර බලනකොට ඇතැම් විට සතුටක් ඇති වෙනවා තමයි. නමුත් ඒ සතුටත් එක්ක මොකද හටගන්නේ? ඔය දුක හටගන්නේ අර එකට හිටිය යාළුවෝ දැන් නැහැ. ඇතැම් විට දරුවෝ හිටියයි වයසට ගිහිල්ලා දරුවෝ ඇතැම් විට ඈත ප්‍රදේශවල සමහර දරුවෝ ඇතැම් විට තමන්ටත් වඩා කලින් මිය ගිහිල්ලා සමහර එකට හිටිය යාළුවන් අමනාප වෙලා තමන් වැඩ කරපු ස්ථානෙන් දැන් විස්රාම ගිහිල්ලා පලා කරවත් දැන් ඇතුළු වෙනවත් බැහැ. ඒ වගේ ස්වභාවයක් හිතනකොට පින්නතුනි අර ජීවිතය අපි බලාපොරොත්තුන තෘප්තියේ දේවල් වලින් නෑ අපට. ඒ නිසා පින්නතුනි මෙන්න මේ පුණ්‍ය ක්‍රියා කළ පුළුවන් නම් කෙනෙකුට අර ඇල්බම් අතරින් විශේෂ ඇල්බම් එකක් හදාගෙන තියාගන්න. මොකද ඒ ඇල්බම් එක සමාකරන හොඳ පින්කම් ගැන පින්තූර දාලා තියාගන්න. දන් දීපු අවස්ථාවලදී කරපු පින්කම්, සීල රැකපු අවස්ථාවලදී කරපු පින්කම්, අතරින් යන්න පිහිට වෙච්ච අවස්ථාවේදී, ලෙඩොන්ට පිහිට වෙච්ච අවස්ථාවලදී, වැඩි හිටියන්ට උපස්ථාන කරපු අවස්ථාවලදී, බුද්ධ ප්‍රතිමා හදනකොට කරපු උදව්, මේ හැම දෙයක්ම පින්තුනේ පුළුවන් නම් පින්තූර හදලා ෆොටෝ ගන්න තියාගන්න. මේක තමයි අපේ අතීතයේ නැත්නම් දැන් තරම් ඡාය රූප තාක්ෂණේ නොතිබෙච්ච කාලවල අපේ අය පින්පත කියලා ලිව්වේ මේක. දැන් කාලේ අපේ තාක්ෂණෙන් අපි ප්‍රයෝජන ගන්න විශේෂයෙන් පින්නතුනේ ලොකු විශිෂ්ට නිර්මාණ හදනකොට, බුද්ධ ප්‍රතිමා, දාගය, විහාරස්ථාන වගේ හදනකොට ලොකුවට උදව් කරන්න ඕනේ නැහැ. ගඩොල් කැටයකින් හරි උදව්වක් කරන්න. ගඩොල් කැටයකින් හරි උදව්වක් කරලා පින්තූරයක් ගහලා තියාගන්න. මමත් මේකට උදව්වක් කරා කියලා. වැඩිපුර උදව් කරු ප්‍රමාණයට වැඩිපුර සන්තෝෂය. ඒ වගේම අතරන් දරුවන්ට පිහිට වෙන්න හොඳට ඉගෙන ගන්න පුළුවන් දක්ෂ ළමයි ඉන්න වාර්ෂිකෙන් දුෂ්කරතා තියෙන අය. ඇතැම් විට තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිත කාලයක් උදව් කරාට වඩා අර එක අතරන දරුවා වෙනුවෙන් කරපු උදව්ව තමන්ගේ ජීවිත කාලයක්ම මතක තියෙනවා. තමන්ට මතක තියෙන විතරක් නෙවෙයි තමන්ගේ ඒ උදව් කරපු දරුවාට මතක තියෙනවා. මෙන්න මෙවැනි පින්කම් පින්නතුනි හැකියාවක් කරලා මේව මතකේ රැඳෙන විදියට ජීවිත අනුස්මරණීය මතක සටහන් විදියට තමා මේව තියාගන්න. මෙන්න මේව තමයි පින්නතුනි ජීවිතේ සතුට ලබන ක්‍රම. අපි බොහෝ විට හිතන්නේ ජීවිතේ සතුට ලබන්න නම් වැඩිපුර ඉගෙනීමක් ලබන්න ඕන, රැකියාවෙන් ඉහළට යන්න ඕන, දරුවන්ට හොඳට ඉගෙන උගන්වන්න ඕන, ගෙදර හොඳට හදාගන්න ඕන කියලා. ඒවත් කරන්න ඕන තමයි පින්නතුනි. ඒව කරන අතරේදී මෙන්න මේ සුවිශේෂ පින්කම් කරලා මේ පින්කම් කරන්නේ ජීවිතයේ බුදුහාමර දේශනා කරන ජීවිතේ ලස්සන වෙන්න කියලා. ජීවිතය අලංකාර වෙන්න මේ පින්කම් කරන්නේ. මේ පින්කම් කරනකොට එක පැත්තකින් අපට ආශිර්වාදයක් වෙනවා. අපි ලෙඩ දුක්වලට පත් වෙන තියෙනවා නම් අපිට ඇතමිට අතීත කර්ම වල විපාක දෙන්න තියෙනවා නම් ඒව හුඟක් අඩු වෙනවා. මේ අකුසල කර්ම ශක්තියන් හුඟක් දුර්වල වෙනා මේ සිද්ධ කරන කුසල කර්ම ශක්තිය ඉස්මතු වෙනවා. ඒ නිසා අකුසලයට වඩා ඉක්මනින් මේ කුසලේ විපාක දීලා කුසලිය අනිසංසය මුලට ලැබෙනවා. ඒ නිසා ආර්ථිකයෙන් අධ්‍යාපනයේ සෞඛ්‍යයේ සදාචාරයෙන් ජීවත් වෙන ඉන්න වෙස්ක හොඳයි. නමුත් ඊටත් වඩා හොඳයි මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලිනු තවත් පියවරක් ඉදිරියට යන්න. හැබැයි පින්තුනේ මේ දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම විතරක් නෙවෙයි බුදුදහම ඉලක්කය. ඇයි ඒකට හේතුව? මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කිරීම පින්තුනේ බුදුදහම විතරක් නෙවෙයි වෙනත් ආගම්වලත් මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ගැන සඳහන් වෙනවා. බෞද්ධයන් කියලා හිතාගෙන ඉන්න බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ අපට කරන්න තියෙන මේ පින්කම් තුන විතරේ කියලා. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේක විතරේ කියලා. ඒ නිසා බොහෝ බෞද්ධයන් ඇතැම් විට කියනවා, බොහෝ ආගමික අය කියනවා, බුදුදහමේ, මුස්ලිම් ආගමේ, හින්දු ආගමේ, කතෝලික ආගමේ මේ හැම ආගමක තියෙන්නේ එකම දෙයක් කියලා. පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියලා සමහර අය කියනවා. එහෙම කියන්නේ පින්නතුනි මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විතරක් ගන්න අය එහෙම කියන්නේ. ඒක විතරක් ගන්න කෙනාට නම් ඔක්කොම ආගම් සමානයි. නමුත් පින්නතුනි බුදුදහමේ වෙනසක් තියෙනවා. අපි කිසි විටකත් වෙනත් ආගම් වලට නිග්‍රහ කරන්නේ නැහැ. නමුත් බුදුදහමේ අනන්‍යතාවයට කියන්නට ඕන. නැත්නම් ශ්‍රාවකයන් වැරදි හැඟීමකට යනවා. ඒ නිසා සැබෑ දහම අපේ කියාදීම අපේ යුතුකමක් වෙනවා. පින්නතුනි බුදුදහමේ මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ඉක්මෝල යන දහමක් ගැන කියනවා. ත්‍රිවිධ පුණ්‍යක්‍රියා, දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කරපු කෙනත් පින්නතුනි නොකරපු කෙනත් ජීවිතේ හඬන්න වැළපෙන්න කාරණයක් ආපු අවස්ථාවේදී දෙන්නාම හඬනවා. ළඟම ඥාතියෙක් මිය ගියොත් දෙන්නම හඬනවා. පින්කම් කරපු කෙනෙක් හඬනවා, නොකරපු කෙනෙක් හඬනවා. කලබල වෙන්න කාරණයක් ආපු වෙලාවේදී දෙන්නාම කලබල වෙනවා. ඒ නිසා පින්කම් කිරීම නොකිරීම තුළින් දුකෙන් සඳහට නිදහස් වීමේ හැකියාවක් බුදුදහමෙන් සඳහන් කරන්නේ නැහැ. ඒ සඳහා පින්නතුනි විශේෂ අවබෝධයක් ලබන්නට ඕන. මොකද මේ අවබෝධය? මේ අවබෝධය තමයි පින්නතුනි මේ දුක හටගන්නේ කොහොමද කියන කාරණේ. දැන් බලන්න අපි මෙතන මේ පින්නතුන් විශාල පිරිසක් බණහනවා. මේ බණහන අවස්ථාවේදී යම් කිසි කෙනෙකුගේ සමීපතම ඥාතියෙකුට ලොකු අනතුරක් වෙලා කියලා කවුරු හරි ඇවිල්ලා කියනවා. ඒ කිව්ව ගමන් මොකද වෙන්නේ? ඒ ළඟම ඥාතිත්වයේ තියෙන කෙනාට මොකද වෙන්නේ? ඕක කලබල වෙනවා, ඉක්මන් වෙනවා, ඇතැමිට කෑ ගහනවා, ඇතැමිට කලන්ති හැදෙන වැටෙනවා. අනිත් අය බලන් ඉන්න මොකද කියලා? අනිත් අයට කිසිම වෙනසක් නැහැ නේද? මොකද මේකට හේතුව? මේ දුක් ටික ඇතිවන්න හේතුව ඇයි? මේ දුක ඇතිවෙන්න හේතුව තමයි පින්තුනි අර අදාළ පුද්ගලයා ඒ ඥාතිත්වයේ සම්බන්ධයෙන් තියෙනවා. අපි දැඩි යෝනිය පුද්ගලයා මම මගේ කියලා දැඩිව මේ ග්‍රහණය කරගෙන ඉඳීම. හරියට ධර්මයේ දන්න කෙනෙක් නම් මේ දුක සංකාර ඇතිවන අවස්ථාවේදී හරියට බුද්ධිමත්ව හිටියනම් ධර්මයේ හේතුඵල ධර්ම හරියට නුවණින් තේරුම් ගත්තනම් මේ දුක ඇතිවන්නේ නැහැ. උදාහරණයක් ඇටට කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ තියෙන මල්ලිකා දේවිය මල්ලිකාවන් දෙන්නේ හිටියා. එක මල්ලිකාවක් තමයි පෝසල මල්ලිකාව. අනිත් මල්ලිකාව බන්දුල මල්ලිකාව. මේ බන්දුල මල්ලිකාව කියන්නේ සුවිශේෂී කාන්තාවක්. බන්දුල මල්ලිකාව කියලා කියන්නේ බන්දුල සේනාපතිවරයාගේ භාර්යාව. සේනාපතියයි කියලා කියන්නේ දැන් කාලේ හැටියට නම් හමුදාපතිවරයා. හමුදාපතිවරයාගේ භාර්යාව. දිනක් මේ බන්දුල මල්ලිකාව ස්වාමීන් වහන්සේලාට දානය පූජා කරමින් හිටියා. දානය පූජා කරමින් ඉන්න අවස්ථාවේදී කිසියම් ඇමතියෙක් ඇවිල්ලා දූතයෙක් ඇවිල්ලා මේ මල්ලිකා දේවියට එක්තරා ලියුමක් දුන්නා. යම්කිසි කාරණයක් සඳහන් කරපු මල්ලිකා දේවිය මේ ලියුමක් බලලා ඒ ලියුමේ තියෙන කාරණයක් හොඳට කියවලා ඒක නැවත කුඩාවට නවාගෙන ඒකත් ඉනේ තියාගෙන ස්වාමීන් වහන්සේලාට දානය බෙදමින් හිටියා. මේ දානය බෙදමින් ඉන්න අවස්ථාවේදී එක්තරා සේවිකාවක් වශයෙන් අර දානය බෙදපු භාජනය බිම වැටිලා කුඩු වුණා. දැන් දානය ගෙවල්ලලදී භාජනය කීම කුඩු වුණා තින් අපේ ඇත්තන්ට ඇතැමිට හිත කලකිරෙනවා. අර දානයානි සංසක් නැති වෙන ඇතැමිට. එතකොට සැරුවත් හාමුදුරු මේක දැක්කා. දැකලා සැරුවත් හාමුදුරු කියනවා මල්ලිකාවට, මල්ලිකාව ඔය භාජනය කුඩු වුණා, භාජනය කියන දේවල් ඔහොම තමයි කුඩු වෙන, ඔකට කනගාටු වෙන්න එපා, ඔබ ඊට වඩා බොහොම අනිසංසදායි පින්කමකුයි මේ කරමින් ඉන්නේ කියලා. මේ අවස්ථාවේදී මල්ලිකා දේවිය කියනවා ස්වාමීනි ඔය වගේ භාජනයක් කුඩුනාට මං කම්පා වෙන්නේ නැහැ, ඔයිට වඩා ලොකු අනතුරක් මට වෙලයි තියෙන කියලා ලියුම පෙන්නුවා. මොකක්ද අර ලියුම තියෙන්නේ? පින්තුනි අර දානේ බෙදමින් හිටිය අවස්ථාවේදී මේ බන්දුල සේනාධිපතියන් මේ මල්ලිකා දේවියට හිටිය දරුවන් 32 දෙනෙක් හිටියා කියලා සඳහන් කරන පුතුම 32 දෙනෙක් ඉඳලා තියෙනවා. උඹට ඇයි නියුළු දරුවන් කියලා කියනවා. මේ පුතාල 32 අර බන්දුල සේනාධිපතියක් කියන 33 දෙනාම ඉතාම දරුණු යුද්ධයකට ගිහලා හිටියේ මේ 33 දෙනාම. අර ලියුමේ සඳහන් වුණේ මොකද්ද? මේ 33 දෙනාම යුද පිටියේදී ජීවිතස්සයට පත් වුණා කියන කාරණේ. මේ 33 දෙනාම යුද්ධයේ දිනිය ගිහිල්ලා මේ දාන බෙදමින් අවස්ථාවේදී අර ප්‍රවෘත්තිය දැනගත්තු අර මල්ලිකා දේවිය එකක් මතක තියාගෙන ඒ කටයුතු ඉදිරියේදී කරන්න හිතේ තියාගෙන දැන් සාමාන්‍ය විදිහට මේ දාන බෙදමින් ඉන්නවා. බලන්න පින්නතුනේ මෑය ධර්මයේ හොඳින් අහපු සෝවාන්ල හිටිය කෙනෙක් සාමාන්‍ය කෙනෙකුට නම් මේ දුක් ටික සම්පූර්ණයෙන්ම එහෙම වෙනවා. නමුත් මෑ මේ හේතුඵල ධර්ම හරියට නොනින් තේරුම් අරගෙන ඒ අවස්ථාවේදී හරියට සිත පිහිටුවාගෙන ඉන්න පුළුවන් නම් ඒ එන දුක් ටිකෙන් පින්නතුනි සපුරාම නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ දුකෙන් නිදහස් වන්නටයි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. සමහර ඇත්තන් කියනවා වෙනත් ආගම්වල අය මෙච්චර අපරේණ සලකනවා, කැම බිම නැතියට කැම දෙනවා, ගෙවල් නැතියට ගෙවල් දෙනවා. නමුත් බුද්ධාගම මේ මුකුත් කරන්නේ නැහැ නේද කියලා. තින්නතුනි ආහාර පාන දෙන්න පුළුවන්, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, ඒවත් බුදුදහමෙන් කරනවා නැත්තේ නෑ. නමුත් වඩාත්ම වැදගත් වන්නේ තින්නතුනි මෙන්න මේ දුක ඇතිවන හේතුව කියලා. දුක ඇතිවන හේතුව සහ ඒට හේතු වන කාරණා ගැන කියලා, ඒ දුකෙන් නිදහස් වීමේ මාවත කියන එකයි බුදුදහමෙහි කාර්යභාරය වෙලා තියෙන්නේ. බුදුදහමේ සඳහන් වෙන තියෙන දුක ගැන කරන විග්‍රහයේදී ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ ආදී කියන කාරණා ටිකක් මේ පිටුන අහලා තියෙනවා. ලැදවීම දුකයි, මහලු වීම දුකයි, මරණයට පත් වීම දුකයි, මේ ආදී කාරණා ටිකක් සඳහන් කරනවා. මේ කාරණා ටික තියෙන ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. බුදුදහම කියවලා තියෙනව නැහැ. බුදුදහම දන්නේ නැති කෙනෙකුටවත් මේක තේරුම් ගන්න පුළුවන්. බුදුදහම පිළිබඳව ඊට වඩා ගැඹුරින් දුක ඇතිවන හේතුව ගැන කියනවා. දැන් මේ සින්නතුන් දන්නවා සිංහයෙකුට ගණක් ගැහුවටින්, බල්ලෙකුට ගණක් ගැහුවටින් ඒ සතු දෙනා අතර වෙනසක් තියෙනවා. සිංහයෙකුට ගණක් ගැහුවොත් මොකද වෙන්නේ? සිංහයට ගණක් ගැහුවොතින් සිංහය ගලටත් බලනවා, ඊට පස්සේ බලනවා ගල කොතනින් ආවේ, කවුද ගල ගැහුවේ කියලා බලනවා. බල්ලට ගණක් ගැහුවොත් මොකද වෙන්නේ? බල්ල ගල ගහපු කෙනාගෙන බලන්න එක විටම බලා බල්ල කරන්නේ ගල හපනවා, ගල කඩට ගන්න. දෙන්නගේ වෙනස මේකයි. ඒකට අපි සලකනවා සිංහය බුද්ධිමත් සතෙක් කියලා. අන්න ඒ වගේ තැනකදී බුදුදහමෙන් යම් කිසි දුකක් එනවා නම් ඒ දුකට ආසන්නම හේතුව නෙමෙයි බලන්නේ. ඒ දුකේ මුලයි බලන්නේ. දුකෙන් නිදහස් වන්න නම්, දුකෙන් නිදහස් වෙන්න කැමති නම්, සතුටෙන් ජීවිතය ගත කරන්න කැමති නම්, ඒකේ නාකල යුතු ප්‍රධානම දේ තමයි මේ දුක ඇතිවන හේතු මොනින් දකින්නවා. ඒ හේතු මොනින් දකින්න තැනදී තමයි චතුරාර්ය සත්‍ය විස්තර කරන ප්‍රධානම ධර්ම දේශනාව. බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා. දැන් මේ පිළිතුර හොඳට උගස්ස ඇයි මෙතන ඉන්නේ. හොඳට විභාග සමස්තයයි ඉන්නේ. බොහෝ විට බුද්ධිමත් කියලා හිතන් ඇති සමහර විට. පිළිතුර මතක තියාගන්න බුදුදහමේ හැටියට බුද්ධිමත්ද කියන එක තීරණය කරන ප්‍රධානම කාලයක් මෙන්න මෙතන තියෙන්නේ. සංකීර්ණ පංචපාදාන සංදා දුක්ඛා කියන වචනේ තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙකුට අන්න තමන් බුද්ධිමත් නැද්ද කියන තීරණය කරන සාධකෙ මෙතනයි තියෙන්නේ. අනිත් පැත්තෙන් ගන්නවා නම් තමා දුක් විඳිනවද සැප විඳිනවද කියන එක තීරණය වෙන පාඩකෙ මෙතන ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වයසටපත් වෙන ලෝකයා, දිราපත් වෙන ලෝකයා, දිราපත් වීමෙන් නිදහස් වීම කියලා ප්‍රයන්නේ දිราපත් වෙනම දේවල් ටිකක් එකතු කිරීම කියලා. දැන් අපි වයසට යනවා. වයසට ගියාම රැකවරණයක් කියලා හිතන් අපි මොනවද සිද්ධ කරන්නේ? අපි විවාහ වෙනවා, දරුවෝ ඇති කරගන්නවා. ඒ දරුවන්ට මොකද වෙන්නේ? ඒ දරුවෝ වයසට යනයි. ඒ ස්වාමි භාර්යාවන් වයසට යනයි. ලෙඩ වෙන ලෝකයා ලෙඩ වීමෙන් නිදහස් වෙන්න කියලා කරන්නේ ලෙඩ වෙන දේවල් ටිකක් නම් කරගන්න එක. අපි අනාගතේ ලෙඩ වෙනවා. ලෙඩ වීමෙන් කියලා නිදහස් වෙලා අපි කරන්නේ මොකද්ද? දරුවෝ හදනවා, ස්වාමි භාර්යාවන් එකතු කරගන්නවා. ඒ කටියත් ලෙඩ වෙනවා. ලෙඩ වුණාම දරුවෝ පිහිට වෙයි කියලා අපි හිතන් ඉන්නවා. අන්තිමට දරුවෝ වෙනුවෙන් අපිට ඉස්ත්‍රී කාලේ ඉන්න වෙනවා. මරණයට පත් වෙන ලෝකයා මරණයෙන් නිදහස් වීම කියලා කරන්නේ මරණයට පත් වෙන දේවල් ටිකක් ලං කර ගැනීම කියලා. කොන්න ලෝකයේ ස්වභාවය තියෙන තුන. සමස්ත ජීවිත කාලයක් අප කරන්නේ මේකයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යන මාවතේ ගිහිල්ලා කිසි දවසක නියම තෘප්තියක් අපට ලබා ගන්න බෑ කියලා. පොඩි පොඩි සතුටක් ලබන්න පුළුවන් දරුවෝ ටික ලස්සන දිනනකොට සතුට වෙන්න පුළුවන්. කෑම ටිකක් කන හොඳ නැඳල සාමාන්‍ය ජීවිත සතුට වෙන්න පුළුවන්. නමුත් නියම තෘප්තියකට ජීවිතේ කවදාකවත් අපට එන්න පුළුවන් කමක් නැහැ. ජීවිතේ තෘප්තියකට එන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරාවට පස් වෙන ලෝකියා ජරාවට පස් නොවන දෙයක් ලං කරගන්න කියලා. ලෙඩ වෙන ලෝකයන් ලෙඩ නොවන දෙයක් ලං කරගන්න. මරණයට පස් වෙන අපි මරණයට පස් නොවන දෙයක් ලං කරගන්න. අන්න සතුට ලබන සැබෑ ක්‍රමය මේකයි කියලා. මෙන්න මෙතෙන්දි පින්නතුනි අර සංකිට්ඨේන පංචඋපාදාන සංඝා දුක්ඛා කියන එක තමයි හරියට දුක කියන එක මහා ගහක් නම් ඒ ගහේ මුදුන් මුලයි මේක. මුදුන් මුලක් කියන ගහට අතු කපලා කොළ කඩලා ගහේ වර්ධනය නතර කරන්න බෑ. මුදුන් මුලක් අහිත ගහක් නම් ඒ ගහ නැති කරන්න නම් ගහේ මුදුන් මුලයි කරන්නට ඕන. අපි ඇත්තෙන් මේක ලෙඩවීමෙන් දුර වෙන්න කියලා හිතාගෙන නොයෙක් විදිහ වැඩ කරනවා. මහලු වීමේ නවත්වන්න කියලා හිතාගෙන නොයෙක් දේවල් පුද පූජා ආදිය කරනවා. මරණය පරක්කු කරගන්න නොයෙක් විදිහ වැඩ කරපි කරනවා. ඒ සියලුම දේවල් කිරීම පිණිසුනි අර මුදුන් මුල තිබෙද්දී අර කොලාසු තිබී මහා සමානයි. ඒ නිසා බුදුදහම ඉතාම ගැඹුරින් ලෝකයේ දැස බලන දහමක්. බුදුහාමුදුරුවෝ හරියට ප්‍රශ්නෙටම උත්තර දෙන දහමක්. නිකන් පුද්ගලයා සතුටටපත් කරන්න తాවකාලික විසඳුම් දෙන දහමක් නෙවේ. බුදුදහමෙන් දුකෙන් නිදහස් වන නම් මෙන්න මේ සංකිට්ඨේන පංචඋපාදාන සංඝා කියන එක තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම තමයි තියෙන්නේ පංච උපාදාන සංඝ කියලා කියන්නේ අපේ ශරීරයේ සංයුතිය. අපේ මුළු සමස්ත ජීවිතෙම එකතුව. නැත්තම් අපේ සමස්ත දායාදය. අපේ මේ භෞතික ශරීරයත් මානසික ස්වභාවයත් කියන මේ දෙකේ එකතුව තමයි කොටස් පහක් ඇතුළේ මේ විස්තර කරන්නේ. අපි යම් තාක් අධ්‍යාපනයක් ලැබුවා නම් යම් තාක් රැකියාවක් ලැබුවා නම් ඥාති මිත්‍රාදීන් ලං කරගත්ත නම් ඇඳුම් පැළඳුම් ගත්තා කියලා කියනවා නම් ජීවිතය හැදුවා කියලා කියනවා නම් තමන්ට දෙමෝපියන් සහෝදර සහෝදරියන් ආදීන් ඉන්නවා කියලා කිව්වා නම් මේ ඔක්කොම ටික තියෙනසින් මේ කොටස් පහේ තියෙනවා. මේ කොටස් පහෙන් බැහැර කිසිම දෙයක් මේ සත්‍යයට නැහැ. මොනවද මේ පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූපය කියලා කියන්නේ මේ භෞතික පේන රූපය, තමන්ගේ රූපයක් බාහිර රූප කියලාම. වේදනා කියන්නේ අප විඳින සැප දුක් ආදී විඳනය. සංඥා කියලා කියන්නේ හඳුනාගන්න දේවල්. සංස්කාර කියලා කියන්නේ චේතනා. අපි මානසිකව ප්‍රතික්‍රියා දැක්වීම. විඥානය කියන්නේ සිත. මෙන්න මේ කොටස් පහ තමයි දිනුකින අපේ මහා දායාදය. අපි මහා වටිනවාය කියලා හිතාගෙන ඉන්නවා යම් කිසි දේවල් ටික ජීවිත කාලෙ එකතු කරගෙන. ඔක්කොම ටික මේ පහේ තමයි තියෙන්නේ. මෙන්න මේ පහේ දේවල් පින්නතුනි යම් තාක් ආශාවෙන් ලං කරගත්තනම් මේ පහට අපි යම් තාක් බැඳිලා හිටියනම් ඒ බැඳිලා හිටිය ප්‍රමාණයට අපි බැඳිලා හිටියේ අපිට හිතන වැටෙන්නට මහා දායාදයකින් ගේපලටියකින් මේ බැඳිලා හිටියේ කියලා. නමුත් මතක තියාගන්න තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් මේ පහට බැඳිලා හිටියනම් බැඳිලා හිටියේ මහා දුක් පහකින් කියන එක තේරුම් ගන්න. දුකෙන් නිදහස් වන්න අවංකව දුකෙන් නිදහස් වීම සඳහා යම් කිසි කෙනෙක් කැමති නම් අපි නොයෙක් ඉරියේ දේවල් ජීවිතෙන් කරනවා. නමුත් පින්නතුනි සැදෑ සඳුම තමයි මෙන්න මේ පහට තියෙන දැඩි බැඳීම ඇලීම අඩු කරගන්න එක. මේ පහට බුදුදහමේ කියන්නේ මහා බර පහක් කියලා. මේ බර පහ බිමින් සිටීමයි බුදුදහමෙන් අනුශාසනා කරන්නේ. මේකට කියනවා බාරහර කියලා. බර බිමින් තිබීම කියලා. මහා බර පහ පොළුවේ තියාගෙන තමයි අපි මහා විද්වතුන් හැටියට, මහා උගතුන් හැටියට අපි මේ සමාජයේ ඉන්නේ. පින්නතුනි බුදුදහමෙන් කියන්නේ බඩු ටික ඔක්කොම අයින් කරන්න කියලා. බඩු ටික ඔක්කොම අයින් කළා කැලේ යන්න කියලා නෙමෙයි මේ බුදුදහමේ කියන්නේ. මේ බඩු භාණ්ඩ ද්‍රව්‍ය භෞතිකම අභෞතික දේවල්ට තියෙන දැඩි තෘෂ්ණා දෘෂ්ටි මාන දුරු කරන්න කියලා කියන්නේ. මතක තියාගන්න සුද්ධෝදන රහිතමා රහත්ුනේ වනගත වෙලා නෙවෙයි. සුද්ධෝදන රහිතමා රහත්ුනේ රජකම් කරද්දී රජ කෙනෙක් හැටියටයි රහත්ුනේ. ඒ නිසා බඩු භාණ්ඩ අයින් කිරීම දුකෙන් නිදහස් වෙන්න බෑ බඩු භාණ්ඩ අයින් කළාට. මොකද අපි හිතෙන් අල්ලන්නේ ඉන්නේ බඩු භාණ්ඩ අයින් කරාට හිතෙන් අල්ලන්නේ ඉන්නේ. දුකෙන් නිදහස් වන්න නම් බඩු භාණ්ඩ නෙවෙයි අයින් කරන්න ඕන. බඩු භාණ්ඩ නෙවෙයි පරිත්‍යාග කරන්න ඕන. මෙන්න මේ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන මෙන්න මේ තුන හැකියතාක් අඩු කරගන්න. දැඩි බැඳීම, ඒ පිටොන් දෙතන දෘෂ්ටිය, ඒ වගේ මේ පිළිබඳව තියෙන මාන්නේ. ඒ නිසා පින්නතුනි මෙලව ජීවිතය සඵල කරගන්න ආර්ථික අධ්‍යාපන සෞඛ්‍ය සදාචාරයෙන් දිනනවා වගේම සතර ජීවිතයේදී හොඳ උපතක් ලබා ගැනීම සඳහා දාන සීල භාවනා කරන අතරේදී මෙලව ජීවිතයේම සඵල වන්නට වඩාත්ම දුකෙන් නිදහස් වීම සඳහා කළ යුතු ප්‍රධානම දේ තමයි මෙන්න මේ අවබෝධය ලබා ගන්න. ඒ සඳහා කළ යුත්තේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව වැඩි වීම. සීලය කියන්නේ නිවන ඉලක්ක කරගෙන දුකෙන් නිදහස් වීම ඉලක්ක කරගෙන කායික මානසික සංවරය. සමාධිය කියලා කියන්නේ කිසියම් භාවනා කමඨහනක් අනුව මේ විචිරලා තියෙන සිතේ කර්මුණකට ගැනීම. ප්‍රඥාව කියලා කියන්නේ මේ සමාධිගත වෙච්ච සිතින් ලෝක යථාර්ථය වෙච්ච අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය නුවණින් දැකීම. ප්‍රඥාව පහළ කර ගැනීම. මෙන්න මේක කෙටියෙන් ගත තියෙන ත්‍රිවිධ ශික්ෂාව විස්තරාත්මකව දැක්වෙන්නේ මොකද්ද? බුදුදහමේ ප්‍රධාන මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මුලදී මනා දැසීමක් ඇති කරගන්න, හොඳ විෂන් එකක් ඇති කරගන්න, ඒ තුලින් හොඳ සම්මා සංකල්ප ඇති කරගන්න, හොඳ වචන භාවිත කරන්න, හොඳ කර්මාන්ත කරන්න, හොඳ දිවි පැවැත්මක් ඇති කරගන්න, හොඳ උත්සාහයක් කරමින්, නිවැරදි සිහියක් පිහිටුවා ගනිමින් යහපත් අමාර්ගයක් හිතේ ගොඩනගා ගන්න. මෙන්න මේ ගමන් මගේ පින්නතුනි, මේක තමයි බුදුරජාණන් වහන්සේගේ සමස්ත පණිවිඩය. ඔබ බුද්ධිමත් නම්, ඔබ බුද්ධියෙන් ඉහළම කෙනෙක් බව ඔප්පු කරන්න කැමති නම්, ඔන්න අවබෝධ කරගතු තත්ත්වය. මේක නැතුව පින්නතුනි අප කොයිතරම් අධ්‍යාපනය ලබා ගත්ත දුරතියෙන් හැටියට අපි නොයෙකුත් අධ්‍යාපනය ලබනවා, නොයෙකුත් පාඨමාලා අපි කරනවා, නොයෙකුත් උපාධි අපි සමත් වෙනවා. ඒ සියලුම දේවල් තමයි වෘත්තිය වශයෙන් ඉහළට යන්න හේතු වෙන්න පුළුවන්. නමුත් දුකෙන් නිදහස් වීම සඳහා යම් කිසි කෙනෙකුට අවංක උත්සාහයක් තියෙනවා නම් බුදුදහමේ තියෙන මෙන්න මේ ගැඹුරු අවබෝධය කරා අපි ආ යුතුයි. මේ අවබෝධය කරා ගිහිපු දවසක අපි පුද්ගලයන් ඇසුරු කරනවා, පුද්ගලයන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පුද්ගලයන්ට තියෙන යුතුකම් ටික අපි මැනවේ කරනවා. මැනවේ යුතුකම් ටික කරද්දී තියෙන තුනේ අපි බැඳීම් අඩු කරගන්නවා. කිසියම් කෙනෙක් බුදුදහමෙන් ප්‍රයෝජන ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ මෙන්න මෙතනින්. අපට අනාගතයේ අපේ සමීපතම ඥාතීන් මිය යන්න පුළුවන්. සමීපතම ඥාතීන් ලෙඩ වෙන්න පුළුවන්. මේ දුක් ටික අපි හැමදෙනාගේම අපිය අනාගතයේ තියෙනවා. දරුවෝ ඉන්නවා නම්, සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් අනිවාර්යෙන්ම මඩන සිද්ධ වෙනවා. ඒ නිසා තමා තීරණය කරන තමන් ඒ තැනදී දහම නොදැක අඩනවද? දහම දැකලා ශක්තිමත්ව නොහඬා ඒ යුතුකම් ටික කරනවද කියලා. මෙන්න මේ නොහඬා අනන්නට වෙන කාරණාවලදී නොහඬා ඉන්න පුළුවන් විදිහේ ශක්තිය ලබා දෙන්නයි බුදුදහම තියෙන්නේ. අන්න ඒ ශක්තියයි එදා බන්දුල මල්ලිකාව ලබා ගත්තේ. ඒ ශක්තිය තිනුතින කොයිතරම් උගස්සන් තුනක් ලබන්න බෑ. හඬන්න අරමුණක් ආපු වෙලාවේදී කොච්චර උපාධි තියෙන කෙනෙකුට අඬනවා. මහාචාර්ය කෙනෙකුට අඬනවා. නමුත් පින්නතුනි මෙන්න මේ අවබෝධයේ තියෙන කෙනා හඳන්නේ නැහැ. ඔහු දන්නවා මේ දුක් එක ආවේ මම එක දැඩිව මෙතන මගේ කියේ ග්‍රහණය කරගත්තු නිසා. මේ තමා ජීවත් වෙන්නේ වෙනස් වෙන ලෝකයක, අනිත්‍ය ලෝකයක කියලා දැනගෙන ඔහු එන්නේ නිදහස් වෙනවා. ආරෝග්‍ය පරමාලාභ නිරෝගී භාවය කෙනෙකුට ලබන්න පුළුවන් ලොකුම ධනය. සන්තුෂ්ටි පරමං ධනං සතුට කෙනෙකුට ලබන්න තියෙන උතුම්ම ධනය. මෙන්න පින්නතුනි සතුට ලබන ක්‍රමය. සතුට ලබනවා කියන 아무ත බඩු ටිකක් එකතු කර ගැනීම නෙවෙයි, දුක ඇති වන ක්‍රමවේදය දැනගෙන දුකෙන් නිදහස් වීම සඳහා වැඩ පිළිවෙලක් කිරීමයි සතුට ලබන ක්‍රමය. මේ සතුට පින්නතුනි එක ලබන සතුටක් නෙවෙයි. බොහෝ දෙනා ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. මේ හෙට පින්නතුනි කවදාවත් එන්නේ නැහැ. ඒක අර බාලගිරි දෝෂය වගේ. සතුට තියෙන්නේ අද. මේ මොහොතේ, වර්තමාන මොහොතේ සතුටෙන් ජීවිතවල දහම දකින්න නොයින් ජීවත් වෙන්න පුළුවන් නම් අද ජීවිතයේ සඵලයි. අද ජීවිතයේ සඵලයි කියන්නේ හෙටත් හදන්නේ. අද හෙටත් අද වෙනවා. සමස්ත ජීවිතේම සඵලයි. දවසක් ගත තියෙන බුදුහාමර දවස් කොටස් තුනකට බෙදුවා දවස. මෙන්න මේ අවබෝධයෙන් යුක්තව යම් කෙනෙක් උදෑසන කාලය ගත කරනවා නම් ඒ උදෑසන සුබ උදෑසන සුපු ගන්නම් කියලා දේශනා කළා. සමහර හිතන් ඉන්නවා අපිට ගැලපෙන්නේ අපි බෞද්ධ අපි සිංහල අපිට ආයිබෝවන් කියන එක අපිට සුබෝදයසන කියන එක ගුඩ් මෝර්නින් කියන එක ගැලපෙන්නේ නැහැ කියලා සමහර හිතන් ඉන්නනේ. ඉතින් බුදුහාමර ගුඩ් මෝර්නින් කියලා කියනවා. සුබෝබන්හන් කියලා කියනවා. මේ අවබෝධයෙන් යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ උදෑසන සුබෝදයසන. සුබෝදයසන කියදරක් නෙවෙයි ඒ පුද්ගලයා දහවල් කාලේ මේ අවබෝධයෙන් ඉන්නවා නම් දවල් කාලයේ සුබ මධ්‍යාඥය කියලා. ඒ කෙනා ජීවිතයේ සංඛ්‍යා යමෙහි මේ අවබෝධයෙන් නම් ඉන්නේ ඒ කෙනාගේ සංඛ්‍යා සුබ සංඛ්‍යාවක් කියලා. මේ සියලුම කාරණා පිණිසිනු බුදුදහම තුළ කියනවා. වර්තමානයේ අපි මහා සංකල්ප කියලා බටහිර සංකල්ප අපි අලුත් සංකල්ප උගන්වන ලොකු සංකල්ප විදියට මේ සියලුම දේවල් බුදුදහම තුළ හැටි වෙලා තියෙනවා. බුදුදහමේ කර්ම සංකල්පය තුළ මේ බොහෝ දේවල් තියෙනවා. බුදුදහමේ උපදේශනය තුළ මේ බොහෝ දේවල් ඉස්මතු වෙලා තියෙනවා. වර්තමානයේ අපට මේ පිළිබඳ අවබෝධයක් නැතිකම සහ අපේ දේ අපට නොවටිනාකමයි බොහෝ විට තියෙන්නේ. ඒ නිසා මේ දේවල් අපේ ජීවිතයට භාවිත කරන්න පුළුවන් නම් පින්නතුනි සන්තුෂ්ටි පරමං ධනං කියපු ආකාරයට සතුට ජීවිත උතුම් ධනය කරගන්න පුළුවන්. විශ්වාස පරමාඥාති උතුම් ඥාතිය තමයි විශ්වාසවන්ත කෙනා. මේ දහම් මගනෝ යම් කිසි කෙනෙක් අවංස සත්පුරුෂ කෙනෙක් නම් එවැනි පුද්ගලයා අපේ ඥාතියෙක් වෙනවා. උපතින් කෙනෙක් අපට ඥාතින් වෙන්නේ සැබවින්ම ඥාතියෙක් වෙන්නේ විශ්වාසය පදනම් කරගැනීම මතයි. නිබ්බානං පරමං සුඛං නිවන තමයි උතුම්ම සුවය කියලා සඳහන් කරනවා. මේ දුකෙන් නිදහස් වීමෙන් ලබන විමුක්තිය. මේක ඇතුළේ තියෙන අපාද විස්තර කරන්න බලාපොරොත්තු වෙච්ච ගාථාව. ආරෝග්‍ය පරමාලාභං සන්තුෂ්ටි පරමන්දනං විශ්වාස පරමාඥාති නිබ්බානං පරමං සුඛං. ඊටාම සරල ගාථාවක් අපි මේ සාකච්ඡා කළේ. මේ පිණිසම බොහෝ දැන උගස්සයි මෙතන ඉන්නේ. එන සමයත් අන්න මේ කරුණු තේරුම් ගන්න පුළුවන්. මේ තේරුම් ගත්ත කරුණු අපේ ජීවිතලින් අපිට භාවිත කරන්න පුළුවන් නම් ඒක තමයි පිණිසුනි හැබෑ ලෙසම අපේ 2600 සම්බුද්දස්ස ජයන්තිය සැමරීම කියලා කියන්නේ. ඒ නිසා ඒකේ කටයුතු කිරීමට මේ හැම දිනාටම සර්වන් සරණින් නිරොග් නිරෝගී සම්පත් දිගාත්‍රි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ ආද හැම දිනාමත් අපේ රට ජය සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් වෙන ආරක්ෂා කර මෙත්වා කියන පැතුමින් අප දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශට්ටා ච බොම්මට්ටා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බොම්මට්ටා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ස්වං සදා. හොඳයි තින අද මේ හැම දෙනා මේ කරාසි වෙලා ඉතාම වටිනා පින්කමක් අනුස්මරණීය පින්කමක් සිදු කරගත් අවස්ථාව එකට එළඹෙන 2600 සම්බුද්දත් ජයන්තිය නිමිති කරගෙන සිදු කරපු ධර්ම දේශනාවයි මේ නිමාවටපත් උනේ. මේ හැම දිනෙකම බොහොම ශ්‍රද්ධාවෙන් අද පින්කමක් කරන්න කියන අදහසින් උදෑසන මේ ස්ථානෙට පැමිණියා. ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පෙරවර කෙරෙහි ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. දහම් පඬුරු පූජා කළා. රැස් කරගත් මේ සියලුම කුණි ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාටම මෙලවස්යෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. ජීවත්වන කාලයේ සතුටින් සැනසීමෙන් ජීවත් වීමට මේ හැම දිනාටම මේ පින්කමක් ආශිර්වාදයක් වේවා. පරලෝ ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තාච නින්දුංකා භයම් පන්තාච නින්භයා සෝකම් පන්තාච නින්සෝකා පන්තු සම්දේ පිපානිනෝ දුකින් සේලන සත් දුකින් මිදෙත්වා බියෙන් සේලන සත් බිය නැති වෙත්වා සොවින් සෑදෙන සත් සොම්නස් වෙත්වා නිතින් මෙහම සත් සුවපත් ලෙස්වා. හැම දිනාටම සිරුවන් සරණයි.